අවුරුදු 10ක් තිබ්බ තුනේදකේ බලය මිශ්‍රකමේ කෙරුවේ නැහැ මොකද එක්සත් ජාතිපක්ෂය යෝජනා කරපු නිසා දැන් මේ වලිපුව ඇදිලා මොකද මේ හදිසිය රහස තියෙන්නේ 20 නෙවෙයි රහස තියෙන්නේ විශ්වාස බංග 20 පෙන්නලා විශ්වාස බංග ගේනවනම් අපිට ඒක පිළිගන්න බෑ අපි ආංගව කියන්න ඕන යටි අරමුණ 20 නෙවෙයි විශ්වාස බංග ඒක තමයි යටි අරමුණ තමන්ගේ හදවතේ තියෙන දේ එතනින් හෙලිදරව් දැන් බලන්න මිලියන 1300ක් ඉන්න රට ඉන්දියාව മന്ത്രിවරු 545යි අපේ මිලියන 20ක් ඉන්න රටේ දැන්ටපත් ඉන්නවා 225. ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව මේ മന്ത്രി සංඛ්‍යාව වැඩි කරනවට විරුද්ධයි.